අපි කොච්චරවත් මිනිස්සු වෙලා හිටියා ඒ හැම ජීවිතේදීම ලැබුණේ මේ වගේම ශරීරයක් අපිට ඒ හැම ජීවිතේදීම ලැබුණේ මේ වගේ ශරීරයක් මිනිස් වෙලා ඉපදිලා ඉඳෙද්දි අපි හැම ජීවිතයකම සමහර විට මීට වඩා සැප වින්ද සමහර විට මීට වඩා දුක් වින්ද ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා දුක් විඳින මිනිස්සෙක් දැක්කහම දුක් විඳින මිනිස්සෙක් දැක්කහම මේ මිනිස්සයා දිහා බලලා හිතන්න කියනවා මේ විදිහට මං සංසාරේ කොච්චර දුක් විඳින්න ඇද්ද ලෙඩ දුක් විඳින රෝගී තත්ත්වයට පත්වෙච්ච අන්ත අසරණ පුද්ගලෙක් දැක්කහම විරූපී පුද්ගලෙක් දැක්කහම අතපය කොරවෙච්ච පුද්ගලෙක් දැක්කහම හිතන්න කියනවා මේ වගේ මට සංසාරේ කොච්චර ලැබිලා ඇද්ද ඊළඟට අපිට දකින්න ලැබෙන ලස්සන රූපයක් තියෙන මිනිස්සෙක් ලස්සන වස්ත්‍ර ඇඳගෙන ලස්සනට යනවා දැක එහෙම දැකලා කල්පනා කරන්න කියනවා මේ වගේ අය මං කොච්චර සංසාරේ මේ වගේ සැප විඳලා ඇද්ද මේ වගේ ඉඳලා ඇද්ද මේ වගේ ලස්සනට මං කොච්චර ඉඳලා ඇද්ද කියලා හිතන්න කියනවා අන්න එතකොට තමයි අපිට තේරෙන්නේ මේක මේ කෙහෙල් ගහක් පතුරු ගහනවා වගේ මේ සංසාරේ අපි මේ දිගින් දිගටම ආවේ මේක ඉවරයක් නෑ පින්වතුනි ඔබ හිතලා බලන්න පොඩ්ඩක් දකුණු පළාතේ ඉපදිච්ච අයට සිහිනකින්වත් නොසිතූ දෙයක් දෙසැම්බර් 26 වෙනිදා සිද්ධ වුණා පසුගිය දෙසැම්බර් 26 වෙනිදා ඒ වතුර සම්පූර්ණයෙන්ම මුහුද යටින්ම රත් වෙච්ච ගිනි වතුරක් වගේ රස්නි වතුරක් තමයි ආවේ සුනාමියට ඇවිල්ලා තිය ඔක්කොම කඩාගෙන විනාශ වෙලා ගියා ඊට පස්සේ මේ වගේ කට්ට ආවේ ඊට පහවදා ඉඳලා මිනිස්සු ගිහිල්ලා සමහර විට ඔබ දකින්ද ඇති තමන් හිටපු තැන්වල මෙන්න මෙතනයි මගේ ගේ තිබුණේ අඬ අඬ කියනවා අවුවක් තේරෙන්නේ නැහැ යාට රස්නියක් තේරෙන්නේ නැහැ මෙන්න මෙතනදී මගේ දුව ගහගෙන ගියේ මෙන්න මෙතනදී මගේ පුතා ගහගෙන ගියේ අඬ අඬ කියනවා මුහුද දිහා බලනවා මහා බයෙන් බලනවා පොඩියට හරි රැලක් උඩට එනවා නම් මහා තැති ගැනීමකට ලක් වෙනවා බලන්න මේ කයක් ලැබුණාට පස්සේ මූණ දෙන්න තියෙන දේවල් අනික ඒ වගේ විතර නෙමෙයි මිනිස්සුෙකුට යම් ආකාර රෝගයකින් පීඩා විඳින්න තියෙනවා නම් මේ ශරීරය ලැබුණාට පස්සේ හැම දෙයක්ම අපිට උරුමයි මිනිස්සුෙකුට යම් ආකාර දුකකින් පීඩා විඳින්න වෙනවා නම් මෙවැනි කයක් ලැබුණාට පස්සේ අපිට හැම දුකක්ම උරුමයි මිනිස්සුෙකුට යම් කායික මානසික වේදනා විඳින්න ලැබෙනවා නම් මෙවැනි කයක් ලැබුණාට පස්සේ හැම එකක්ම උරුමයි ඒ නිසා පින්වතුනි අපි හැමදේම හැම කාලෙම කළේ මොකද්ද අපි හිතෙන් මවාගත්ත දුක් නිති තැනක් අපි හිතෙන් මවාගත්ත සැප විඳින තැනක් අපි හිතින් මවාගත්ත වයසට යන්නේ තිතන ඒ මවාගත්තියක ලැබෙයි කියලා අපි ඊළඟ ආත්මේ පතනවා ඊළඟ ආත්මේ පතනවා ඊළඟ දිහාවේ පතනවා මේම පතපතා යනවා එතකොට විඥාණයත් මේ විදියටම සකස් වෙනවා අන්තිමේදී බැලින්නම් මොකද වෙලා තියෙන්නේ බලු කුක්කෙක් දන්වලකින් ගැට ගහලා හිට හොඳ හයියට හිටවපු කණුවක මේ බලු කුක්කව ගැට ගහනවා හිරෝසි මේ බලු කුක්කා කැරකෙනවාද යම්තා කැරකෙන්නේ කණුව වටා ලගිනවාද යම්තාක් ලගින්නේ කණුව ඇසුරු කරගෙනමයි නිදනවාද යම්තාක් නිදන්නේ කණුව ඇසුරු කරගෙනමයි මක් නිසාද බලු කුක්කට නිදහස් වෙන්න විදියක් නැහැ දන්වැල්ලකින් ගැට ගහලා තියෙන නිසා පිංගතුනි ඒ වගේ බලාපොරොත්තු නැමැති දන්වැලෙන් මේ ශරීරය අපි ගැට ගහගෙන ඉන්නවා ඊළඟට ආශාව නැමැති දන්වැලෙන් මේ ශරීරය අපි ගැට ගහගෙන ඉන්නවා ආස්වාදේ නැමැති දන්වැලෙන් මේ ශරීරය අපි ගැට ගහගෙන ඉන්නවා ප්‍රාර්ථනාව නැමැති දන්වැලෙන් මේ ශරීරය අපි ගැට ගහගෙන ඉන්නවා එතකොට අපි දුවනවා මේ ශරීරය වටාමයි අපි දුවන්නේ මේ ශරීරය අහිමි වෙනකොට අපි වෙන ශරීරයක් හිතෙන් පතනවා ඊට අනුකූලව සකස් වෙලා යනවා මේක තමයි දිගින් දිගටම අපි කළේ පින්වතුනි මේක කරන්න හේතුව මොකද්ද අපිට මේ රූපය ගැන අවබෝධයක් නැහැ

දිවේ හට ගන්නවා විඥානේ මේකටත් රැවටෙනවා කය හට ගන්නවා විඥානේ මේකටත් රැවටෙනවා මනසෙ හට ගන්නවා විඥානේ මේකටත් රැවටෙනවා රැවටෙන්නේ කොහොමද අපි විඳීම ගැන ආශා කරනකට වැඩෙන්නේ විඥානේ කියලා අපි දන්නේ සංස්කාරවලට ආශා කරනකට වැඩෙන්නේ විඥානේ කියලා අපි දන්නේ සංඥාවට ඇලුම් කරනකට වැඩෙන්නේ විඥානේ කියලා අපි දන්නේ ඉතින් පින්වතුනි අපි විශේෂයෙන්ම අවබෝධ කරගන්නට ඕනේ මේ විඥානේ වර්ධනය වෙන එකයි විඥානේ වැඩෙනවා කියලා කියන්නේ උපතක් කරා යනවා කියන එක එතකොට පින්වතුනි උපතක් කරා යන්න නම් විඥානේ වැඩෙන්න ඕන විඥානයක් වැඩෙන්නේ නැත්නම් උපතක් කරා යන්නේ නැහැ විඥානේ වැඩෙන්නේ ආසාව නිසා මුලාව නිසා මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා විඥානේ හටගන්නේ ඇහැ විඥානේ හට ගන්නවා මොකද හේතුව ඇහැ නාම රූප වලින් හැදිච්ච දෙයක් කනේ විඥානේ හට ගන්නවා කන නාම රූප වලින් හැදිච්ච දෙයක් නාසයේ විඥානේ හට ගන්නවා නාසයේ නාම රූප වලින් හැදිච්ච දෙයක් දිවේ විඥානේ හට ගන්නවා දිව නාම රූපයෙන් හැදිච්ච දෙයක් කයේ විඥානේ හට ගන්නවා කය නාම රූපයෙන් හැදිච්ච දෙයක් මනසේ විඥානේ හට ගන්නවා මනස නාම රූපයෙන් හැදිච්ච දෙයක් එහෙමනම් විඥානේ හටගන්නේ නාම රූප නිසා විඥානේ නාම රූප නැති වෙනකොට නැති වෙනවා යම් තැනක ඇහෙත් නැත්තම් කනක් නැත්තම් නාසයක් නැත්තම් දිවක් නැත්තම් කයක් නැත්තම් මනසක් නැත්තම් එතන මොකුත් නැහැ යම් තැනක ඔය හය නැත්තම් එතන තමයි නිවන මේ හය තමයි මේ ලෝකේ පුරාම තියෙන්නේ ලෝකේ ඕනම ලෝකයක් ගත්තොත් ඒවා තමයි තියෙන්නේ අනිත්‍ය වූ ඇස කන නාසය දිවකය මනස ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ හයේ ඇතිවෙනා විඥානේ ඊට පස්සේ වර්ධනය වෙනවා අපි මේ ක්‍රියා කරන ආකාරයට උන්වහන්සේක පෙන්වා දෙන්නේ මේ පොළවක පැලවෙන බීජයක් වගේ පොළව තියෙනවා මේ පොළවට බීජයක් හිටවනවා හිටවනකොට මේ බීජය පැලවෙන්න නම් පොළොව තෙත්වි තියෙන්න ඕන ඒ වගේ තමයි මේ රූප වේදනා සංඥා සංකාර කියන හතරයි තෘෂ්ණාවයි එකතුනම විඥානේ වැඩෙනවා එතකොට මොකද වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදාන ස්කන්ධය තමයි සම්පූර්ණයෙන්ම මේ ප්‍රවත්න පිණිස තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා විඥානයේ ඇතිවීම අවබෝධ කරගන්න විඥානයේ නැතිවීම අවබෝධ කරගන්න විඥානයේ ආස්වාදය තමයි මේකේ සැපයක් ලබා දෙන එක ඒක අවබෝධ කරගන්න ආදීනමයි තමයි ඒක අනිත්‍යයි ඊළඟට නිස්සරණය කියන්නේ විඥානයේ තියෙන අලම දුරු කිරීම. විඥානයත් මේ පස් ආකාරයෙන් අවබෝධ කරගන්නවා නම් විඥානයේ පිළිබඳව සක්කාය දිට්ඨියෙන් එයා නිදහස් වෙනවා. පින්වතුනි අන්න එයා තමයි මේ දන්වැල් කඩා ගන්න කෙනා. සක්කාය දිට්ඨියෙන් නිදහස් වුණා නම් දැන් අපේ මේ ජීවිතේදී අපිට සෝතාපන්න වුණා නම් අපේ ජීවිතේ සතර අපා භය සම්පූර්ණයෙන්ම ඉවරයි. එහෙම නැත්නම් අපිට නිරන්තරයෙන්ම තියෙනවා සතර අපා භය. මොකද හේතුව කෙනෙක් හිතන්න එපා ඔබ මේ හැමතිස්සෙම අපි දැනුවත්ව ඉන්නවා කියලා. අපි දැනුවත් උපදිනවා කියලා හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දැනුවත් උපදින්නේ නැහැ. දැනුවත් සමහර උපදිනවා. දැනුවත් බොහෝ දෙනෙක් උපදින්නේ නැහැ. සමහර විට මේ ජීවිතයේදී මෙයා මේ ලෝකෙට ආසා කරගෙන ඉන්නවා. දන්නේ නැහැ. මේ පංච උපාදාන ස්කන්ධය නෝනින් විමසා ගන්න දන්නේ නැහැ. ඔන්න මරණයටපත් වෙනවා. තමන් ඇහැරෙනකට පිරිතෙක් වෙලා එක්ක තමන් ඇහැරෙනකට නිරේ ඉපදිලා එහෙමයි මේ ගොඩක් විට වෙන්නේ මේක අවබෝධයක් නොවි තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ ඒ නිසා පින්වතුනි හොඳට හිතලා බලන්න මේ ලෝකේ යම් කිසි කෙනෙක් රැවටෙනවා නම් රැවටෙන්න තිබෙන්නේ සතර මා ධාතුන් හටගත්තු රූපයකට රැවටෙනවා නම් රැවටෙන්න තිබෙන්නේ ස්පර්ශින් හටගන්නා වූ විදීමකට රැවටෙනවා නම් රැවටෙන්න තිබෙන්නේ ස්පර්ශයෙන් හටගන්නා වූ සංඥාවකට රැවටෙනවා නම් රැවටෙන්න තිබෙන්නේ ස්පර්ශයෙන් හටගන්නා වූ සංස්කාරයකට රැවටෙනවා නම් රැවටෙන්න තිබෙන්නේ නාම රූපයෙන් හටගන්නා විඥාණයකට ඉතින් මේ බුදුරජාණන් වහන්සේ විඥාන ගැන පෙන්නේ මොකද්ද අතීත විඥාණයත් අනිත්‍යයි අනාගතයේ යම් විඥානයක් හටගන්නවා දේව අනිත්‍යයි දැන් අපි කියමු අපට තව කෝටි වාරයක් උපදින්න තියෙනවා කියලා ඒ කෝටි වාරෙම හටගන්නේ නිත්‍ය විඥානයක්ද අනිත්‍ය විඥානයක්ද අනිත්‍ය විඥානයක්මයි ඒ නිසා අනාගතේ හටගන්නා වූ යම් විඥානයක්ද අනිත්‍යයි වර්තමානයේ මේ වෙනකොට

එවගේම දුක්දී දුක් වශයෙන් දකින කෙනෙක් අනාත්මදී අනාත්ම වශයෙන් දකින කෙනෙක් පංචපාදානස්කන්ධේ නියමාකාරයට අවබෝධ කරගන්නා කෙනෙක් ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ එක්තරා අවස්ථාවක මාර්යාට ඕන වුණා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ධර්ම මාර්ගය විනාශ කරන්න කකුසන්ධ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඊනෝසේ මාර්යා මොකද කළේ ගම්වල සියලුම සෙනගට වැහුණා වැහිලා භික්ෂුන් වහන්සේලා පාර යනකට නිന്ദා අපහාස කරන්න ගත්තා මෙන්න මේ මුඩු මහණු යනවා මෙන්න යනවා මේ මහා බ්‍රහ්මයාගේ යටිපතුලින් ඉපදිච්ච යනවා කියලා බනින්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ මිනිසුන්ට කිසි වරදක් කළේ නැහැ අපි මේ මිනිසුන්ට කිසි දෙයක් දොස් කිව්වෙත් නැහැ නමුත් මේ මිනිස්සු අපිව දකින්න ගානේ බනිනවා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔය මාරාවේශයක් ඔබ දැන් කරන්න තියෙන මෙච්චරයි ඔබ මෛත්‍රියම වාසය කරන්න මෛත්‍රියම පතුරවන්න කිව්වා මෛත්‍රිය පතුරවගෙන නැනකට මාරයා කල්පනා කළා එනම් මේගොල්ලන්ව මේ ක්‍රමයට ධර්ම මාර්ගයෙන් විනාශ කරන්න බැරි වුණා ඒ නිසා ඒ මාර්යා කල්පනා කළා මේ භික්ෂුන් වහන්සේලාට දුටු දුටු තැන සත්කාර සම්මාන කරන්න ඕනේ කියලා මිනිස්සුන් දිහින්න පටන් ගත්තා මේකට මේගොල්ලන් අල්ලන්න ඕනේ කියලා හිතලා ඊට පස්සේ මොකද කළේ මේ සත්කාර සම්මාන කියලා කියන්නේ හරියටම තේරුම් ගත්තේ නැත්තම් නොමග යන දෙයක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ අවබෝධ කරගත්තේ නැත්තම් රැවටෙන දෙයක් ඉතින් බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරි වුදුමයි අර බැනපු මිනිස්සු දැන් අපිට සලකන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබ මෛත්‍රී වැඩුවාට මිනිස්සු මේ පැහැදිලා නෙමෙයි මේ සලකන්නේත් මාරාවේශයකින්මයි මේ සලකන්නේ මොකටද ඔබ මේ සලකීමට ග්‍රහණය කරගෙන ධර්මෙන් ඈත් කරන්නයි ඒ නිසා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අනිත්‍ය වශයෙන් වඩන්න කිව්වා ඊට පස්සේ මොකද කළේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අනිත්‍ය වශයෙන් වඩනකට අහු වෙන තැනක් නැහැ ධර්ම මාර්ගයේ දියුණු කරගෙන ගියා සංසාරයෙන් එතෙර වුණා මේකෙන් අපිට පේනවා පින්වත්නි මේ ධර්ම මාර්ගයේ දියුණු කිරීමේදී ලොකු අදිෂ්ඨානයක් ඕනේ ලොකු අවංක බවක් ඕනේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්න පුළුවන් කමක් ඕනේ හදවතට එකඟව කතාබස් කරන්න පුළුවන් කමක් ඕනේ පිරිසිදු ජීවිතයක් දිනු කර ගැනීමේ පිරිසිදු අපේක්ෂාවක් ඕනේ ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕන මෙන්න මේ ලක්ෂණ තියෙන කෙනා මේ ධර්මය දිනු කර ගන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිනු කර ගන්නවා දිනු කර ගන්න තියෙන්නේ පින්වත්නි කොහොමද මේ ඇසූ ධර්මයේ නිතර නිතර මනසිකාර කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරනකට මෙනෙහි කරනකට මෙනෙහි කරනකට තමන්ගේ ජීවිතේට ටික ටික මේ ධර්මයේ තේරෙන්න පටන් ගන්නවා අවබෝධ වෙන්න පටන් ගන්නවා එතකොට පින්වත්නි ඔබ තුල ශ්‍රද්ධාව පිහිටන්න පටන් ගන්නවා වීරිය ඇති වෙනවා ඒ වගේම සීන වන පිහිටන්න පටන් ගන්නවා සිත තැම්පත් කරගෙන පංචපාදානස්කන්ධේ නුවණින් විමසන්න පුළුවන්කම ඇති වෙනවා ඊළඟට ප්‍රඥාව ඇති වෙනවා මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඇති වෙනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඉස්ත්‍රේ වූ ශ්‍රාවකේ ඒකේන හරියට සාරවත් බීජයක පැලවෙච්ච සාරවත් ගහක් වගේ සාරවත් පොළවක පැලවෙච්ච සාරවත් බීජය සාරවත් විදියට පැලවිලා එනවා සාරවත් පොළව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාරවත් බීජය තමයි ඔබ එදිර ඔබ සාරවත් බීජයක් නම් සාරවත් පොළොවට වැටුනහම හොඳින් මුල් ඇදලා ඵල වෙනවා ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුල් අදිනවා අර සෝතාපන්න වෙච්ච එකන ඊර්වසි ලෝකේ කාටවත් යා විනාශ කරන්න බෑ එයාව හරවන්න බෑ එයාට කිසිම ආකාරයේ වෙනසක් කරන්න බෑ එයා මේ ලෝකේ කාටවත් විනාශ කරන්න බැරි ශ්‍රද්ධාවකට පත්වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා එතකොට පින්වතුනි මේක සිද්ධ වෙන්නේ කොහොමද සාරවත් පොළොවට වැටෙන සාරවත් බීජේ එහෙනම් ඔබ සාරවත් පොළොවට වැටුණ සරු බීජයක් විය යුතුයි කාටවත් විනාශ කරන්න බැරි විදියට ඔබේ ශ්‍රද්ධාව මුල් බැසගත යුතුයි

වහින්න පටන් ගත්තා ඒ වැස්සට බැරි වුණා ඔබේ ශ්‍රද්ධාවට හානි කරන්න වැස්සට බැරි වුණා ඔබේ ශ්‍රද්ධාවට හානි කරන්න ඔබව කම්මැලි කරවන්න බැරි වුණා ඔබව පසුබස්වන්න බැරි වුණා ඔබව වෙනස් කරවන්න බැරි වුණා මහා වැස්සක් වහිද්දි මට හොඳට මතකයි කෑම පාසලේ ලියාගෙන සමහර පින්වන්ත අම්මාවරු තාත්තාවරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් ආහාර ගනිද්දි මේ ආහාර බත්පත වතුරෙන් තෙමෙනවා බතට වතුර එකතු වෙද්දී බුදුගුණ සිහි කර කර ආහාර ගත්තා කාටවත් වෙනස් කරන්න බැරි වුණා ඊළඟට මේ වෙලාවේ මේ අවුව තියෙනවා මේ අවුවට බැරි වුණා මේ ඡණ්ඩ හිරු රැසට බැරි වුණා ඔබේ ශ්‍රද්ධාව වෙනස් කරන්න මේ ඡණ්ඩ හිරු රැසට බැරි වුණා ඔබේ අවධානය වෙනස් කරන්න එහෙනම් ඔබ බලන්න හිරු එළියට වඩා බලවත් මොකද්ද ඔබේ ශ්‍රද්ධාවයි මේ හිරු එළියට වඩා බලවත් මොකද්ද ඔබේ අදිෂ්ඨානයයි මේ හිරිවැලියට වඩා බලවත් මොකද්ද ඔබේ කැපවීමයි මේ නිසා ඔබ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ හිමි වෙන අය එනිසා ඔබ අදිෂ්ඨාන කරගෙන ලබන 2550 ලබද්දී අපි තව පිරිසක් ඔබ එක එක්කෙනා ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් බවට මේ බුද්ධ රාජ්‍යය තුළ නිවන් අවබෝධ කරන පිරිස තව ඔබ මේකට එකතු කරගන්න ඕනේ දුක් විඳිනා වූ අසරණ අයව ඔබ මේ ධර්මයට කැඳවා ගන්න ඕන. එක එක්කෙනා කරගන්න ඕනේ. අදිෂ්ඨාන කරගන්න අඩු ගණනේ මම මේ ලබන අවුරුද්දේ ශ්‍රී බුද්ධ වර්ෂ 2550 ලබනකට මම 10 දිනක්වත් අවබෝධින් තිසරණයට කැඳව ගන්නවා. අවබෝධින් තිසරණේ පිහිටුවා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ආරි මාර්ගයේ ගමන් කරන කෙනෙක් බවට යාව සකස් කරනවා. මේ මඩ ගොහරුවේ මඩ ගොහරුව නැමැති මේ සමාජය තුළ තව මම නෙළුම් මල් සුබුද වනවා කියලා අදිෂ්ඨාන කරගන්න ඔබ සියලු දෙනාම අදිෂ්ඨාන කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයෙම මේ පංචපාදානස්කන්ධයට රැවටෙන ජීවිතින් අත් මිදිලා පංචපාදානස්කන්ධය මනාකොට අවබෝධ කරගෙන මේ දන්වැල්ලකින් බලු දන්වැල්ලෙන් බඳින ලද අසරණ සුනකේකුට වෙච්ච ඉරණම නැවත නැවත මේ ජීවිතයට අයිති වෙන්න නොදී යවමිටියක් පහර කනවා වගේ නැවත නැවත මේ අසකනනාසී දිවකය මනසින් පහර නොකා මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරනවා සාදු සා